සත්නාම ශ්‍රීවාහේ ගුරු සතගොර මිලයා පොක්ක ගයි එක්කි පොක්ක නජායි දොක්ක ලද්දා කාර කාර සිරා අද්දා දූනි මිලා සජායි සතගොර මිලයා පොක්ක ගයි පෙක්කි පොක්ක නජායි ලද්දා කාර කාර සිරා පද්දා දූනි මිලා සජායේ අන්දර සහජන ආයෝ සහජෙහි ලඛායේ මන හට දිසතේ මංගණා ලෑනා දුක්ඛ මනායේ සපේඛා තාවහ ගිරහ පලා ජිත්තහ කෝ වර්ෂායේ සබද රත්තේ තිනා ස්තුජී පයි දුජා පරම පුලායේ පයා කිරත කමාවණා කහනා කසු නජායේ නානක ජෝතිස් පාව හැ සේ පලේ ජෙනකි පත් පාව හැ තායේ මහල්ලා තිජා සතගොර සේවයා සදා සුඛ ජනම මරණ දුක්ඛ ජායේ චින්තා මූලන්න හෝවයි අචින්ත වත්තමාන ආයේ අන්තර තීරත් ඥාන හා සත්ත අත්ත ගෝර දියා බුද්ධායේ මාලගයි මන නිර්මල හොවා අමෘත සාර තීරත් නායේ සජ්ජන මිලේ සජ්ජනා සත්‍ය සබද සුභායේ කරහි පරචා පායා ජෝති ජෝත මිලායේ පාඛණ්ඩ ජමකාල නක්ෂුඩයි ලජස්සි පත්ත ගවායේ නානක නාම රත්තේ උබ්බරේ සත්‍යේ සෝ ලේවලායේ පෞරි තෙත් ජාය බහෝ සත් සංගති ජිත්තා හරකා හර නාම බිලොයියා සහජෙහි හර නාම ලේහ හර තත් නක්ඛොයියා නෙත් ජපයා හෝ හාර හාර දිනස රාත හාර දරගහ තුයා සෝ පාය පුරා සත්ගුරු ජස තොර මස්තක ලිලාට ලිඛොයියා තෙස ගුර කා සබ නමස්කාර කරහ ජෙන හර කී හර ගාල ගලොයියා සෝ පායේ පුරා සත්ගුරු ජස තොර මස් තක ලිලාට ලිඛොයියා තෙස ගුරතා සබ නමස්කාර කරහ ජෙන හර කී හාරේ ගාල ගලොයියා ਗੁਰੂ ਜੀ ਕਾ ਖਾਲਸਾ ਵਾਹਿਗੁਰੂ ਜੀ ਕੀ ਫਤਿਹ ਸਲੋਕ ਮਹੱਲਾ ਤੀਜਾ ਸਤ ਗੁਰ ਮਿਲਿਆ ਭੁੱਖ ਗਈ ਭੇਖੀ ਭੁੱਖ ਨਾ ਜਾਏ ਦੁੱਖ ਲੱਗਾ ਘਰ ਘਰ ਫਿਰਾ ਅੱਗਾ ਦੂਣੀ ਮਿਲਾ ਸਜਾਏ ਰਾਗ ਵਡ ਹੰਸ ਕੀ ਵਾਰ ਪੌੜੀ ਚੌਥੀ ਸਲੋਕਾਂ ਨਾਲ